නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පැවැත්ම තුල ඉපදීමත් නොපැවැත්ම තුල නොහිපදීමත් ප්‍රත්‍යක්ෂ කොට සෝතාපන්න වෙන්නේ කෙසේද කියන කාරණාව. මේ කාරණාව අපගේ ජීවිතවලට ගොඩාක් විශේෂ වැදගත් කාරණාවක් කොට අපි සලකනවා. ඒකට හේතුව තමයි අපි මේ ලෝකේ හැම මොහොතක් ගානේ පැවැත්මත් එක්ක කටයුතු කරනවා, පැවැත්මට වැඩ කරනවා, පැවැත්ම තුල පවතිනවා කියන කාරණාව බොහෝ විට අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වෙනකොටත් අපි ඉපදිලා ඉන්නේ. මේ මොහොත වෙනකොටත් අපි තවත් උප්පත්තියකට හිමිකම් කියන්නේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ පැවැත්ම තුල නිරත වෙච්ච නිසා මේ සංසාර ගමනේ අනේක වාරයක් මේ වෙනකොටත් ඉපදිලා තවත් ඉපදෙන්න අපි හිමිකම් කියනවා. මොකද්ද මේ කියන සම්මා දිට්ඨිය? එහෙම නැත්නම් මේ කියන ආර්ය දර්ශනය කියලා බැලුවාම මේ හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවා. හැබැයි මේක නිදාසෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ පැවැත්ම තුළ ඉන්න හැමෝම ඉපදෙනවා. මේ පැවැත්මෙන් නිදාසෙන්න කිසිම කෙනෙක් ක්‍රමයක් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පැවැත්ම තුළ ඉපදීමක් තියෙනවා, නොපැවැත්ම තුළ නොහිපදීමක් තියෙනවායි කියලා. එහෙනම් මොකද්ද මේ නොහිපදෙන මේ නොපැවැත්මට යන ක්‍රමය කියලා දැනගත්තාම ඒ ක්‍රමේ තමයි මේ හැම දෙය තුළම පැවැත්මක් තියෙන බව දැනගන්න එක. මේ හැම දෙය තුළම පැවැත්මක් තියෙනවායි කියලා දැනගත්තාම ඒ දැන ගැනීම තුළින් එයා නොපැවැත්මටපත් වෙනවා. ඒ නිසා එයාගේ ඉපදීම නැවතෙනවා. මේකට සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙනම් අද අපි මේ දකින හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවා. මොකද්ද අපි දැක්ක දේ? අනේ මේක දැක්කා, මේක ලස්සනයි කියලා කියනකොට දැන් මෙතන පැවැත්මක් නෙමෙයිද? අපි මේ දකින හැම දෙයක් තුළින්ම පැවැත්මක් නඩත්තු කරනවා. පේන හැම රූපයක් තුළම, හැම වර්ණයක් තුළම, හැම වටිනාකමක් තුළින්ම පැවැත්මක් තියෙන බව ඇයි අපට තේරෙන්නේ නැත්තේ? අපට කෝපය පූජා කරනවා කවුරු හරි කෙනෙක්, අනේ මේක ලස්සනයි, මේක හොඳ හණ්ඩක් තියෙනවා, මේක අල්ලන්න ලේසි, රස්නේ අතට දැනෙන්නේ නැහැ, මේක ආරසිතයි. දැන් මේ කියන ඒ කියන දැක්ම තුලින් පැවැත්මක් ඇති වෙලා නැද්ද? මේක ඕදනවා, පිරිසිදු කරනවා, මේක පරිස්සම් කරනවා, මේක නිතර උදේවස පාවිච්චි කරනවා, දැන් පැවැත්මක් අටහරගෙන නැද්ද? දැන් අපිට කමඨාණක් වඩන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ කමඨාණ අපි දකින හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවායි කියන ඒ සම්මාවෙන් දකින්නට ඕනේ. මේක බේද්ගා කියලා අපි දැනගන්න නැති තාක්කල් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අවිලා කියනවා මේක අස්තිවලට හොඳ බේතං, කැඩුම් බිදුම් වලට අමාරු ගණයේ, දුර්ලභ ගණයේ බේතං, මේක හරි අමාරු යවා ගන්න කියලා කිව්වාම එතනින් යනකොට ඒ ගා දකිනකොට ඒ අනිත් ගස් වලට සාපේක්ෂව දැන් වටිනාකම කැදෙන්නේ නැද්ද? එහෙනම් දකින හැම රූපයක් තුළින්ම පැවැත්මක් තියෙනවා. මේ දකින හැම දෙය තුළින්ම අපිට පැවැත්මක් නිර්මාණය වෙන බව අපි දැනගෙන හිටින ඒ නිසා අපි මිත්‍යා දෘෂ්ටි කෙවුනා. මගේ නෙතට ගැටෙන හැම රූපයක් තුළින්ම මට පැවැත්මක් නිර්මාණය වෙනවයි කියලා දැනගෙන දැක්කාම අන්න එයා විතරයි අර පැවැත්ම තුළින් නොපැවැත්මටපත් වෙන්නේ. ඇයි? එයා පැවැත්ම තුළ 100න් ඉන්න නිසා එයා තුළ තියෙන්නේ නොපැවැත්මක්. එහෙනම් එයාට ඉපදීමක් නැහැ, නොහිපදීමක් තමයි තියෙන්නේ. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ එයා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. අපේ ජීවිතවල අපිට මේ ඇයෙන දේවල් තුළ මොනතරම් පැවැත්මක් ඇදුවද? එක මුනිවරයෙක් ඉන්නවා. ඒ මුනිවරයා ගොඩාක් මේ ගෝලයන්ට උපදෙස් දෙනවා, කමටහන් දෙනවා, දේශනා කරනවා. පුංචි තාපසයෙක් හිටියා, තරුණ තාපසයෙක්, අවුරුදු 16යි ඒ තාපසයාට. ඇවිල්ලා දවස් 3-4ක් වෙන්නේ ඒ භාවනා යෝගීව වැඩ ඉන්න කියලා. මේ මුනිවරයා විශාල කරුණු කාරණා කියනවා. පංචභූත ගැන මේම විස්තර කරනවා, නාම රූප ගැන මේම විස්තර කරනවා, මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ක්‍රමවේද විස්තර කරනවා. අර පුංචි යෝගියාට හරියට hina. එයා ශබ්ද නගලා ඉනන්නේ නැහැ. නමුත් එයාගේ මූණෙන් පේනවා එයා සිනාපාන බව. එයාගේ මූණ පොඩ්ඩක් ඇද වෙනවා. මුනිවරයාට හරියට තරහා. ඇයි මේ තරුණ මේ යෝගියා මෙච්චර මේ අපහාස කරන්නේ මට? කිසිම දවසක ආන්න බැරි දුර්ලභ ගණයේ විස්තරයක් මේ කියන්නේ. ගස්ගල් පුපුරන්න මම මේ කෑ ගන්නවා මේ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. ඇයි මේක සමච්චලයටපත් කරන්නේ? මේක අනිවාර්යෙන් ආන්න ඕනේ කියන අදහස ඇතුව අර දේශනා කටයුතු ඉවර කරපු ගමම්ම අර යෝගියාට කතා කරලා අනවා ඒ සෑම සිනාවටම හේතුව කියන්න ඕනේ නැත්නම් දැම්ම එළවනවා මෙතනින් කියලා. එතකොට ඒ යෝගියා කියනවා අනේ ස්වාමිනී ඔබ වහන්සේ මගේ ආචාර්යවරයා ඔබ වහන්සේගේ ධර්මයටත් ඔබ වහන්සේ කියන කාරණාවට නෙමෙයි මං ඉනාවුනේ ඒවා ඇහෙන හැම මොහොතක් ගානේ මන් තුල විවිධාකාර කරුණු කාරණා මතුවෙනවා ඒ පංචභූත ගැන කියනකොට මට තේරෙන එකක් තියෙනවා ඊට වඩා වැටෙන එකක් තියෙනවා ඒ හදාසට අනුව මන් තුල නිර්මාණය වෙන කරුණු කාරණා තියෙනවා ඒ තුලින් මං දැක්කා ඇහෙන හැම වචනයක් තුලින්ම මට පැවැත්මක් ඇදෙන බව ඔබ වහන්සේ එළියට දාන හැම අදහසක් තුළම මට භවගානක පැවැත්මක් ඇති වෙන බව ඔබ වහන්සේ කියනවා මේ ආකාශ ධාතුව හැම ධාතුවක් තුළම තියෙන එකක් ආපෝ ධාතුව හැම ධාතුවක් තුළම තියෙන එකක් පටවිය නැතුව මේ ලෝකෙ මොකවත් පවතින්නේ නැහැ ආලෝකයේ කියන ඒ ආලෝකයේ පවා සියුම් ලෙස ඒකින රූප කලාපයක් වශයෙන් පවතිනකොට ඒකින දේ තුළත් ඒ පටවිය තියෙනවා හැම දෙයක්ම හැම දේ තුළම තියෙනවායි කියලා ඒකින අදහස් වලට මගේ අදහස් එකතු වෙලා විවිධාකාර විදර්ශනා ඇති වෙලා අර කියන අදහස පැවතුනේ තප්පර 5යි දැන් ඒ තප්පර 5 හදාස දැන් මේක පැය ගන්න පවතිනවා මන් තුල එහෙනම් මේ හැම වචනයක් තුළම මට පැවැත්මක් නිර්මාණය වෙනවා මම පැවැත්මකට මේ යන්නේ කියන එක තේරෙනකොට ඒ අවබෝධයට මට සන්තෝෂය දරා ගන්න බැරුව සිනාසුනේ කිව්වාම මුනිවරයා නැගිටලා අර යෝගියාට කියන ධර්මාසනයේ අයිති ඔයාට මෙච්චර කාලයක් මම මේ ගස්ගල් පුපුරන්න බණ කිව්වට මම මේ කාරණාව දැනගෙන හිටියේ නෑ අපට කියන්නේ කාරණාව තේරෙන විදිය පස්සේ යෝගියා උඩවාඩි වෙලා ගුරුවරයා කියන මුනිවරයාට කමටහන් දෙනවා මේ දකින හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවා මේක හොඳයි කියලා ගත්තාම හොඳට අනුව මානසිකත්වයක් ඇදිලා ඒක තුළින් පැවැත්මක් අටගන්නවා නරකයි කියලා දැක්කාම නරකයි කියන මානසිකත්වය තුළින් පැවැත්මක් අටගන්නවා ඒ නිසා සංසාරයේ ගමන් කරනවා අපට ඇයි නම වචනයකට සාපේක්ෂව අපට අදහසක් එන්නේ නැද්ද අපට විවිධාකාර කරුණු කාරණා පාළ වෙන්නේ නැද්ද? ඒ හැම දෙයතුලම දැන් මේක විවේචනය වෙනවා, ගවේෂණය වෙනවා, සාකච්ඡා වෙනවා. දැන් මේ හැම එකක්ම දැන් පැවැත්මක් නෙමෙයිද? එහෙනම් අපි යන්න ඕනේ පැවැත්මට නේද? නොපැවැත්මටද? නොපැවැත්මට. එහෙනම් පැවැත්මක් නිර්මාණය වෙනවා නම් ඒක ධර්මයක් වෙන්නේ කොහොමද? ඒ තුල පවතින අධර්මය. එතකොට තමයි මේ මොණිවරයාට තේරුනේ අපට වඩා දැනුම තියෙන කට්ටිය පොඩි කට්ටිය ඉන්නවා. අපට වඩා තේරෙන කට්ටිය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. එහෙනම් මොකද්ද මේ ධර්මය කියලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයක් මේක. පැවැත්ම තුළ ඉපදීමක් තියෙනවා, නොපැවැත්ම තුළ නොහිපදීමක් තියෙනවා. එහෙනම් අපි මේ ජීවත් වෙන රටාව තුළ අපි යන්නේ ඉපදීමට නොහිපදීමට හැම හාරිය කෙනෙක්ම මේක කල්පනා කරන්නට ඕනේ. සෑම උපාසක උපාසිකාවක්ම මේක කල්පනා කරන්නට ඕනේ උදේ ඉඳලා රැ වෙනකම් මං වියදම් කරන මේ විනාඩිය ගානේ මොනවටද මං වියදම් කරලා තියන්නේ පැවැත්මටද නොපැවැත්මටද මම හැම මොහොතක් ගානේ ජීවත් වෙලා තියන්නේ පැවැත්ම තුළද නොපැවැත්ම තුළද මම උදේ ඉඳලා රැ වෙනකම් නිින්දට යනකම් ගනුදෙනු කරලා තියන්නේ පැවැත්මද නොපැවැත්මද මේක එක මොහොතක් අර අපි වාඩි වෙලා කල්පනා කළාද මේකේන සම්මාව මේකේන ආර්ය ධර්මය අපි ස්පර්ශ කරලා බැලුවද? දකින්න හැම දෙයක් තුලම අනේ මේක ලස්සනයි මට ඕනේ කියලා ගන්න නැද්ද? gini gode බාගෙට පිච්චෙන තේන දෙයක් අපි ලී කැල්ලක් අරගෙන ගිහලා ඒක අයින් කර ගන්නවා. අනේ මේකෙන් වැඩක් ගන්න පුළුවන්. එහෙනම් දකින්න හැම දෙයක් තුලම පැවැත්මක් අල්ලා ගැනීමක් නේද තියෙන්නේ? ඇයින කරුණු කාරණා උපමා උපමේය හැම එකක්ම අල්ලාගෙන ඒක තුලින් අපි නඩත්තු වෙන්නේ නැද්ද? අවුරුදු 10ක් විතර ගිහිල්ලා මම ගොඩාක් මාර්ගඵල වලට පත් වෙලා හොඳට ප්‍රඥාව මෝරාගෙන මම මේ උපමාව කියනවායි කියලා අවුරුදු 10ක් දැන් අර උපමාව ඇත්තටම කියන්න විනාඩි 10යි ගියේ ගුරුවරයාට අවුරුදු 10ක් මේක ඉතේ තියාගෙන නඩත්තු කරනවා නම් දැන් මේ පැවැත්මක් නෙමෙයිද මෙයා ක්‍රියාත්මක කරලා තියෙන්නේ ජීවිත කාලෙම මෙයා පැවැත්මක් නඩත්තු කරලා පැවැත්ම තුල ජීවත් වෙලා මෙන්න මේ දුර්වලකම හැදුවා නම් ඒකාන්ත වශයෙන්ම සම්මාවට පැමිණෙනවා මේකත් සෝතාපන්න ඵලයන් නිවැරදි දැක්මන් මේ හැම නාම රූපයක්ම පැවැත්මට යන්නේ හැම ශබ්දයක්ම පැවැත්මට යන්නේ හැම රසයක්ම වර්ණයක්ම රෝජාවක්ම පැවැත්මට යන්නේ ඒ පුංචි යෝගියා මේ තපෝවණයට ඇවිල්ලා දවස් 3යි වෙන්නේ. අර මුනිවරයාගෙන් ආනවා උදේ දාන්නේ රසයිද රස නැද්ද කියලා. එතකොට එයා කියනවා ව්‍යංජන එකක් තිබුණා ඒක නම් ටික රසයි. දැන් කාලා දැන් කොච්චර වෙලාද කියලා ඇහුවා මෙයා කියනවා පැය 4ක් විතර වෙනවානේ. තාම රස තියෙනවා නම් දැන් රස තුලින් පැවත්මක් ඇති වෙලා නැද්ද? ඒ රස තමන් තුළ නැවතිලා ඒක තමන් තුළ ස්ථාපිත වෙලා ඒ රස උපාදානය වෙලා දැන් ඒ රස නඩත්තු කරන්නේ නැද්ද? පවත්වාගෙන යන්නේ නැද්ද? කෑවනම් කෑපු බව දන්නවනම් ඒක එතනින් ඉවරයිනේ. පැය 4කටත් පස්සේ රස තාම ඔළුවෙන් ගිහිල්ලා නැත්නම් දිවෙන් ගිහිල්ලා නැත්නම් අර රස තුල පැවත්මක් නෙමෙයිද තියෙන්නේ කිව්වාම එයා සාදු කියනවා. ඒ ධර්මය හරියටම හරි මන් තුලේ රස තුල පැවත්මක් තිබුණා. දැන් මේ මානසිකත්වය අපට නැද්ද? අසෝලාගේ මගුල් ගෙදර ගියා කෑමනම් කියලා වැඩක් නැහැ. යටිපතුල ඉඳලා ඉසමුදුනට යනකම් ඒ රසය දැනුණයි කියලා අපි කියන අවස්ථා තියෙනවා. කවදද ගියේ? 1949 තමයි මේ මගුල් ගෙය තිබුණේ. ඒ මගුල් ගෙදර තිබුණු මේ මනමාල ජෝඩුවට දරුවෝ තම්බෙලා ඒ දරුවෝ වයසට ගිහිල්ලා මැරිලත් ඉවරයි. තාමර කෑමවල රස පවතිනවා නම් මොනතරම් රසවලින් පැවත්මක් අදලද? අවුරුදු 80ක විතර පැවත්මක්, අවුරුදු 70කටක විතර පැවත්මක්. එහෙනම් මේ තරම් රසෙන් පැවත්මක් අදලා නම් අපි කොහොමද ආර්ය වෙන්නේ? අපි යථාර්ථය දැකලා නැහැ. නොපැවත්මට යන එකයි ආර්ය මාර්ගය. මේක පටිසෝතගාමි ආපස්සටයි යන්න ඕනේ. අපි ගිහිල්ලා තියෙන්නේ අනුසෝතගාමි පැවැත්මට ගිහින් තියෙන්නේ. පැවැත්ම තුල කුමක් තියෙනවද? ඉපදීමක් තියෙනවා. පැවැත්ම තුල භවයක් තියෙනවා. ජාතිය ජරාව දුකක් තියෙනවා. දැන් මේකේ හැම දෙයක්ම අපට හිමි වෙලා නම් සංසාරය මීට කලින් ගිහිල්ලා තින්නේ පැවැත්මට. දැන් යන්නේ පැවැත්මට. හේතුව තාම අපට දුක දැනෙනවනේ. තාම මේ දුකෙන් නිදහස් වෙන්න අපට ඕමනාව තියෙනවා කියන්නේ තාම අපි යන්නේ පැවැත්මට. ආර්ය ශ්‍රාවකයෝ හැම කෙනාම සම්මාවට පැමිණෙන්න ඕන නම් සතර පායෙන් නිදහස් වෙන්නට ඕන නම් මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්නට ඕන නම් මේ දකින හැම දේ තුළම පැවැත්මක් නිර්මාණය වෙන බව තේරුම් අරගෙන ඒ සියෙන් දකින්නට ඕනේ. ඇයෙන හැම වචනයක් අදහසක් තුළින්ම මන් තුළ නොදැනුවත්වම පැවැත්මක් නිර්මාණය වෙනවා. ඒ පැවැත්ම සියෙන් දැකලා අසන්නට ඕනේ. හැම රසයක් තුළින්ම, හැම ගන්ධයක් තුළින්ම, හැම ස්පර්ශයක් තුළින්ම මා තුළ පැවැත්මක් නිර්මාණය වෙනවා. අන්න ඒ පැවැත්ම සියෙන් දැනගෙන කටයුතු කරන්න ඕනේ, ගනුදෙනු කරන්නට ඕනේ. එතකොටයි රාත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන්. එහෙම නැත්තම් නැවත වාර ගානක් ඉපදිලා දුක් විඳින්න පුළුවන්. අපේ කිසිම අකමැත්තක් නැහැ. කවුරුත් ඉපදෙනවට අපිට තියෙන අපහසුව මොකද්ද? කවුරු හරි ඉපදෙලා දුක් වෙනවා නම් ඒකට අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපේ කිසිම අකමැත්තක් නැහැ. ඉපදිලා කැමැත්තෙන් දුක් විඳිනවා නම්, දුකට අකමැති නම්, ඉපදෙන්න අදහසක් නැත්නම් මේ කියන කමඨාන වඩලා රාහත් වෙලා පිරිනිවන් පාන්න. ඒක තමන්ටත් පින් සිද්ධ වෙනවා, ගෞතම සම්බුද්ධ ශාසනයටත් පින් සිද්ධ වෙනවා. එහෙනම් අපේ අදහසලින් අපි ප්‍රවත්ම නිර්මාණය කරනවා. අපේ සියලුම දැනුම් වලින් ප්‍රඥාවෙන් අපි මේකින ප්‍රවත්ම නඩත්තු කරන්නේ නැද්ද? අපේ අවබෝධය තුළින් අපි ප්‍රවත්මක් අදාගෙන මට මේ සම්මාවල් තේරෙනවා, මේ දේවල් වැටෙනවා කියලා අපි ප්‍රවත්මක් අදාගෙන දන්නේම නැතු ඔය අවබෝධය ලැබුණේ පටිසෝතගාමි මාර්ගයේ ගමන් කරපු නිසා. හැබැයි මේ පටිසෝතගාමිත්වයෙන් ලැබිච්ච ඒ අවබෝධය දැන් අපට අනුසෝතගාමි වෙලා නම් මොනතරම් අපි අනුවණකමින් කටයුතු කරලාද, මොනතරම් අනවබෝධයෙන්ද අපි ජීවත් වෙලා තියෙන්නේ? අපි මේ සංසාරයේ ගත කරන හැම මොහොතක් ගානේ අපි නොදැනුවත්ව පැවැත්මක් අදනවා. අපේ හැම සාකච්ඡාව තුළම පැවැත්මක් තියෙනවා. අපි ශ්‍රවණය කරන හැම වචනයක් ගානේ පැවැත්මක් තියෙනවා. අපි දකින සෑම නාම රූපවල පැවැත්මක් තියෙනවා. අපි ගන්න හැම ආහාරයක රසයක්ම ඒ මතකයන් තුළ පැවැත්මක් තියෙනවා. අපි දරුව සෙනෙහසෙන් බදා ගන්නකොට, මුණුබුරාලා බදා ගන්නකොට, ඒ කිරියම්මලා කිරියත්තලා සිල් අරගෙන ඉන්නවා. ඒතේ සෙනෙහසේ වලට දැනෙන්නේ නැද්ද? ඒ දරුව දාන පූජා කරනවා. එතකොටත් වඩා ගන්න ඉතෙනවා. ඇයි? අර ස්පර්ශය තුළින් එයා තුළ පැවැත්මක් තියෙනවා. සෙනෙහසය පවත්වාගෙන යනවා, ආදරය පවත්වාගෙන යනවා, මෛත්‍රිය දයාව ඒකෙන ලෙංගතුකම පවත්වාගෙන යනවා. බලන්න ඇඟීම් පවා පැවැත්මට හේතුවක් වෙලා, ඇඟීම් වල පවා අපට පැවැත්මක් නිර්මාණය වෙලා. මේවා අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නේ නැත්නම් කොහොමද පිරිනිවන් පාන්නේ? නැවත නැවත ඉපදීමක් නේද නිර්මාණය වෙන්නේ? එහෙනම් අපි සහෝදරත්වෙන් ජීවත් වෙනකොට සහෝදර සංගයා කියලා එකමුතුව ජීවත් වෙනකොට එකමුතුකම නිසා අපට සෙනෙහස බැඳීමක් ඇති වෙනවා නම් අර සංගයා මොනවද කරන්නේ මේ සංගයා මොනවද කරන්නේ එයා දානේ වැළඳුවද මෙයා දානේ වැළඳුවද කියලා අපි අනවශ්‍ය විදියට අනාර්ය මට්ටමින් අපි යම්කිසි සෙනෙහසක් අපි නිර්මාණය කරනවා නම් දැන් බලන්න ඒ සෙනෙහස දැන් පැවත්මක් වෙලා නේද අලුත් බැඳීමක් නැති වෙලා නේද නැති එක කල්ලාගෙන ඒක බදාගෙන දැන් ආයි පැවත්මට වැඩ කරනවා නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සහෝදර සංඝයාට යුතුයකා වාග්කීම් කරන්නට ඕනේ ආගත්නික උපස්ථාන කියලා කියනවා සංඝ උපස්ථාන කියලා කියනවා ගිලානෝ උපස්ථානය කියලා දේශනා කරනවා ඒවා ආර්ය දේවල් ඒවා තිබුණාට වරදක් නැහැ හොඳට කතාබහ කරලා නිතරම තේ බීලා බීලා අඹයාලුව වුණාම දැන් අඹයාලුව අතර තියෙන ආර්යකද්ද අනාර්යකද්ද අනාර්ය සෙනෙහසක් අනාර්ය සම්බන්ධයක් අනාර්ය හිතවත්කමක් ඒක යන්නේ පැවත්මට ඒ විදිහට අපේ සංඝයා අතර පැවත්මක් නිර්මාණය වෙලා දැක්කේ නැත්තම් කන්න බෑ හිතවත්කම නැ පොඩ්ඩක් ඈත් වුණාම නිින්ද යන්නේ මොකද්ද නිතරම ගනුදෙනු කරන්න ඕනේ දවසට එකවතාවක්වත් ආශ්‍රය කරන්නට ඕනේ කතා කරන්නට ඕනේ ඒ තුලින් පැවත්මක් නිර්මාණය වෙලා අපි ආර්ය ආර්ය කියන හැම මොහොතක් තුළම ඒ ආර්ය මොහාවෙම මායයා අනාර්ය පැවත්මක් අපි තුළ නිර්මාණය කරලා අපි දැන් අනාර්ය පැත්තට නැඹුරු වෙලා මම දකින සෑම රූපයක් තුළින්ම ඒ දකින හැම දෙයක් තුළින්ම මම පැවත්මක් හදනවා මා තුළ පැවත්මක් තියෙනවා ඒ බව දැනගෙන සියෙන් කටයුතු කළාම පැවත්මක් වශයෙන් දැක්කාම අන්න එතන නොපැවත්මක් පවතිනවා මොකද සියෙන් පවතිනකොට සියෙන් එක දකිනකොට ඒ සියෙන් පවතින හැම දෙයක්ම පවතින්නේ එහෙනම් නොපවතින දෙයක් බවට පත් වුණාම අරකින ඉපදීම නොහිපදීම බවට පත් වෙනවා ඉපදීම නවත්තන්න තියෙන එකම ක්‍රමය මේකින සම්මාවට පත් වෙන්න තියෙන එකම ක්‍රමය ආර්ය මාර්ගය අපිතුලින් අවබෝධ කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි දකින හැම දෙයතුලින්ම පැවත්මක් තියෙනවායි කියන ඒ සීයෙන් දකින එක තමයි අපිට තියෙන කමඨාන ඇසෙන හැම අදහසක් තුළම හැම වචනයක් තුළම පැවත්මක් මන් තුළ නිර්මාණය වෙනවා කියන සීයෙන් සවන් දුන්නාම කිසිම අදහසකට අවු වෙන්නේ නැ කිසිම උපමාවකට අවු වෙන්නේ නැ කිසිම දහම් කාරණාවකට අපි බැඳෙන්නේ නැ ඒකට අපි වටිනාකමක් දෙන්නේ හේතු හේතුල පැවත්මක් තියෙන බව දැනගෙන ආන නිසා ඒ වගේ උම්මත්තක ස්වභාවයෙන් අපි මුලා වෙන්නේ ඒ නිසා නොපැවත්මකට අරගෙන අපේ ඉපදීම නැවතෙන්න ඒකින ධර්මයේම හේතුවක් වෙනවා මේකට තමයි භාග්‍යතුන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කරනවා කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං මේ විදිහට ධර්මය ශ්‍රවණය කරනවා නම් මේ විදිහට යමක් ශ්‍රවණය කරනවා නම් එයාට ඉපදීමට තියෙන හේතු ටික නිරෝධ වෙලා රාහත්වීමට හේතු හැදෙන පිරිණිවන් පෑමට මංගල කරුණක් එයාට සිද්ධ වෙනවා මොකද්ද ඒ වචනවල බැඳීමක් ඇති වෙනවා පැවත්මක් ඇති වෙනවා ඒ අවබෝධය නිසා පැවත්මක් ඇති වෙනවා වැටහීම නිසා පැවත්මක් ඇති වෙනවා තේරෙන ප්‍රමාණයට අනුව එයා තුළ පැවත්මක් නිර්මාණය වෙනවා මෙන්න මේක සියෙන් දකිනවා නම් ඒ ධර්මකාරණාව පවා නිරෝධගාමිනීත්ව පණිවිඩයක් වෙනවා ඒක තුළින් කවදාවත් පැවත්මක් අටගන්නේ ඒ කාන්ත වශයෙන්ම එයා අත්තරලා ශ්‍රවණය කරන ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා ඒනා ශ්‍රවණය තුල පවා ඒ ඇයෙන වචන තුල පවා අපි පැවත්මක් නේද මේ හදාගෙන තියෙන්නේ ආහාර පානවල රසවල වටිනාකම් වල අපි පැවත්මක් නේද නිර්මාණය කළේ සෙනෙහසෙන් ආදරයෙන් හිතවත්කමෙන් ලැඟතුකමෙන් අපි පැවත්මක් නෙමෙයිද ඇති කරගෙන තියෙන්නේ යම්කිසි භික්ෂුවක් රට වඩිනවා නම් වෙනකොත් දිසාවට වඩිනවා නම් 500 පොලකට විතර කෝල් දෙනවා මම ආවල් තර වඩිනවා ආවල් දවසේ වඩින්නේ ආවල් දවසේ නැවත වඩින්නේ ඇයි අර සෙනෙහසෙන් පැවත්මක් නඩත්තු කරනවා නේද මේ ලෝකේ අම්මෙක් නැත්තම් තාත්තෙක් නැත්තම් මේ ලෝකේ තියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ධර්මතාවයක් නං මේ ලෝකේ මටවත් පීඩ වෙන්න මට බැරි කොට අම්මෙක් කොයිද තාත්තෙක් කොයිද කියන තථාගත පණිවිඩයට අනුව මේ තරම් දායකයන්ට කතා කර කර මම මේ ගමන ගැන විස්තර කියනවා නම් මේ බැඳීම තුළ පැවත්මක් නෙමෙයිද මේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ සෙනෙහස ආදරය මේ කියන පැවත්ම තුළින් මම නැවත භවයක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ අපට කොයිද අම්මේ තාත්තේ අපේ විමුක්තිය අපට අදා ගන්න බැරි වෙනකොට අපේ අඩුපාඩුවත් අපිට අදා ගන්න බැරි නම් අපි මොකටද මේ දායකව නඩත්තු කරන්නේ? ලෝකය නඩත්තු කරන්නේ අපිට තියෙන උවමනාව මොකද්ද? මේ හැමදේ තුළින්ම පංචකාමයේ නෙමෙයිද මුල් වෙලා තියෙන්නේ? සිව්පසේ නෙමෙයිද මුල් වෙලා තියෙන්නේ? ඒ අය දුක් වෙයි, කම්පා වෙයි, මම දැනුම් දුන්නේ නැහැ, මම දන්වන්න නැතුව ගියා කියන ඒ මානසිකත්වයේ මට ලැබෙන ප්‍රතිඅඩු වෙයි, ඒ ආදරය සෙනෙහස බැඳීම අඩු වුණාම ඒගොල්ලන්ගෙන් ලැබෙන තියෙන ආදායම් අඩු වෙයි. එහෙනම් මේ යන පැවැත්මක් නෙමෙයිද? මේ පැවැත්මට අදාගත් එකක් නෙමෙයිද? හැම කාරණාවක් තුළින්ම, හැම අදහසක් තුළින්ම මට පැවැත්මක් ඇති වෙනවා. මම පැවැත්මක් නිර්මාණය කරනවා. හැම සිතුවිල්ලක් තුළින්ම මම පැවැත්මක් නිර්මාණය කරනවා. දකින්න හැම දෙයක් තුළින්ම පැවැත්මක් නිර්මාණය වෙනවා. හැයෙන සෑම සබ්දයක් තුළින්ම පැවැත්මක් නිර්මාණය වෙනවා. හැම හැඟීමක් තුළින්ම, හැම දැනීමක් තුළින්ම පැවැත්මක් නිර්මාණය වෙනවා. ඇයි මේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මේක තේරුම් ගන්න නැත්තේ? මේ දුර්වලකම් අදාගෙන සම්මාවට පැමිණිලා මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබා ගන්න නැත්තේ? පැවැත්ම තුළ ඉපදීමක් තියෙනවා, නොපැවැත්ම තුළ නොහිපදීමක් තියෙනවා. එහෙනම් පැවැත්ම 100න් දැනගෙන පැවතුනාම ඒක නොපැවැත්ම බවට පත් වෙලා ඒ තුළින් නොහිපදීමට ඉමිකන් ලබනවා. ඒ කියන්නේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පානවා. එහෙනම් බලන්න මොනතරම් ලස්සන සම්මා දිට්ඨියක්ද? අපි මොකටද සෝතාපන්න ඵලයම තැනම ඔය ඔය ඉමාගත යන අබ්බගතේ කවාගේ ඇවිද්දේ? හැමතැනම කමටන් ඔළුවෙන් ඉටගෙන වැඩුවා, හැමතැනම බණ භාවනා කළා. මේ බඹයක් විතර උස තියෙන කය තුල මේ සම්මාව අපි දැක්කේ නෑනේ. තමන්ගේ කය තුල මේ ආර්ය මාර්ගයේ තිබිලා ඒක දැක්කේ නෑ. මේ රාත් බෝධිය තමන්ගේ කය තුල නිධානයක් වශයෙන් සැඟවිලා තිබුණා. ඒක ආරලා මතු කරගත්තේ නෑ. ඒක අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑ. රටේ නැති රාතන් වහන්සේලා හොයාගෙන ගියා. රටේ නැති තැන්වල කමටන් ගන්න ගියා. තථාගත ගෞතමයන් වහන්සේ කොටි ගණන් මිනිස්සු රාත් කෙරුවා නම් ඒ බුද්ධ වචනයට වඩා එකක් අපි හොයාගෙන ගියේ එකත් උම්මත්තක ස්වභාවයක් නැද්ද? භාග්‍යතුන් වහන්සේගේ 84000 මද ලේඛනගත වෙලා තියෙනවා. ඒවා කියවලා තේරුම් අරගෙන රාත් වෙන්න බැරි නම් දේශකයන් වහන්සේගෙන් බණ අහලා මම රාත් වෙන්නේ කොහමද? මේ අඩුවවත් අපට තේරිලා නැහනේ. බුදුන්ගෙන් බණ අහලා, බුදුන්ගේ බණ ටික කියවලාවත් මට නිවන් යන්න බැරි නම් අර කොයිදෝ ඉන්න කෙනෙක් කියන බණවලට මං පෑදෙන්නේ කොහමද? ඒකෙන් නිවෙන්නේ කොහමද? එහෙනම් බණ තින්නේ කොහෙවත් නෙමෙයි, බඹයක් විතර උස තින මේ කයේ. සෝතාපන්න ඵලයේ තින්නේ මේ බඹයක් විතර උස තින කයේ. සකුර්දාගාමි ඵලයේ තියෙන්නේ මේ බඹයක් විතර උස තියෙන කයේ. අනාගාමි ඵලය නිදන්ගත වෙලා තිබුණේ මේක තුළ පවතින ධර්මතාවය තුළ නෙමෙයිද? රාහත් බෝධිය තිබුණේ ලෝභ දේශ මොහ නිරෝධ වුණාට පස්සේ ඒ නිරෝධ සමාපත්තිය තුළ නෙමෙයිද? ඒක තියෙන්නේ කොහෙවත් නෙමෙයි, කොහෙවත් තියෙන මධ්‍යස්ථානයක නෙමෙයි, කොහෙවත් තියෙන රක්ෂිතයක සේනාසනයක නෙමෙයි. ඒක මේ කියන බඹයක් විතර උස තියෙන කය තුළමයි ඒ කියන නිරෝධ සමාපත්තිය තිබුණේ. 80 ශ්‍රාවකයන් නිරෝධ සමාපත්තිය කොහෙන්ද ලබා ගත්තේ? මේ කය තුළින් නෙමෙයිද? මේ බඹයක් විතර උස තියෙන කය තුළින් නෙමෙයිද? ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක අවබෝධ කරගත්තේ. එනම් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ ඒකේන මාර්ගය අවබෝධ කරගත්තේ. තමන්ගේ කය තුළ නම් මීට වඩා උපමාවක් උදාහරණයක් අවශ්‍යද? ඒක තේරෙන්නේ නැතුව රට පුරාම ඇවිදිනවා නම්, කැලෑවල් ගානේ ඇවිදිනවා නම්, හැමතැනම මේ ධර්මය හොයනවා නම්, ඒ කියන්නේ මම තාම රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන්න තරම් මම උම්මත්තකෙන් මානසික ලෙඩෙන් මේකවත් මට තේරිලා නැහැ. මේකේන අනවබෝධය දැන් අවබෝධයට පත් කරන්න, මේකේන අඩුපාඩු හදාගන්න, මේකේන සම්මාව මන් තුල තියෙන්නේ. මේ දකින හැම දෙයකම පැවැත්මක් තියෙනවා. හැම වචනයක් ගානේ පැවැත්මක් තියෙනවා. හැම දැනීමක් ගානේ පැවැත්මක් තියෙනවා. මන් ජීවත් වෙන හැම මොහොතක් ගානේ මම පැවැත්මක් හදනවා. හැම සිටිවිල්ලක් ගානේ, හැම අවබෝධයක් ගානේ, හැම ප්‍රත්‍යක්ෂයක් ගානේ මම පැවැත්මක් හදනවා. මේ තුල හැම දෙයකම පැවැත්මක් තියෙන බව දැනගත්තාම එයා ඉන්නේ නොපැවැත්ම තුල. ඒ කාන්ත වශයෙන් එයා ඉපදෙන්නේ නැහැ. එයා තලා පිරිනිවන් පානවා. මෙන්න මේ කමඨාන වඩන්නට ඕනේ. දැන් ඉඳලා මේ කමඨාන වඩන්න. දකින හැම දෙයක් තුළම ප්‍රවත්මක් තියෙනවා කියන එක 100න් අවබෝධයෙන් යුක්තව දකින්න. ඇසෙන හැම දෙයක් තුළම වැටෙන්න වැටෙන්න අපේ සිතේ ඇයිච හැම වචනයක්ම ගවේෂණය කරන්න කරන්න, ඒ හැම අදහසක්ම ගැඹුරට ගැඹුරට විදර්ශනා කරන්න කරන්න, දැන් හැම වචනයක්ම ප්‍රවත්මක් වෙලා නැද්ද මන් තුළ? හැම ශබ්දයක්ම ප්‍රවත්මං, හැම වචනයක්ම ප්‍රවත්මං, නම් ඒක හොඳට සීය පවත්වාගෙන සවන් දෙන්න බණ ඉවර වෙනකොට රාත් වෙලා බණ ඉවර වෙනකොට සතර අපායෙ මිදිලා එහෙනම් අපේ සෝතාපන්න ඵලය දැන් මේ කය තුල තිබුණා ඒක ආලෝකමත් කරන්න ඒ පාන් ඇසේ ධර්ම ඇස අවිවර කරගන්න එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු මේකේන ආර්ය මාර්ගය දැන් ඉඳලා පුරුදු පුහුණු කරමු හැම දෙය තුලම පැවැත්මක් තියෙන බව දැනගෙන ජීවත් වුණාම දැනගෙන ඉන්න නිසා යා ඉන්නේ ඒ පැවැත්ම තුල නෙමෙයි නොපැවැත්ම තුල එහෙනම් අපේ ඉපදීම නවතිනවා අපි හැමෝම රාත් වෙලා පිරිනිවන් පානවා මේක තමයි අපි හැමෝගෙම මිනිසත් භවයේ මේ සංසාර ගමනේ අවසාන ගමන මේ සම්බුද්ධ ශාසනය තමයි අපි වාසය කරන අවසාන බුද්ධ ශාසනය එහෙනම් දැන් ඉඳලා මේ දකින් අමාදයක් තුළම පැවත්මක් තියෙන බව 100ෙන් දකින්න. එයින් අම වචනයක් තුළම පොඩ්ඩක් හරි 100 යෑම යවුනොත් ඩග්ගාල විදර්ශනාවක් ඇති වෙලා ඒක තුළ පැවත්මක් ඇති වෙනවා. ටිකක් 100 අඩු වෙච්ච ගමන් ඒ අවබෝධයට විශාල කැමැත්තක් ඡන්දයක් ඇති වෙලා ඒ අවබෝධය තුළ පැවත්මක් ඇති වෙනවා. මොන හරි එකක් තේරුණාද 100 අඩු වෙච්ච ගමන් ඒ තේරිච්ච දේ තුළ විශාල ගමනක් ගිහිල්ලා ගොඩාක් දේවල් මෙනෙහි වෙලා ඒක තුළින් පැවත්මක් ඇති වෙනවා. එයින් හැම යාත්‍රලෙම පැවත්ම තියෙන බව 100ෙන් ශ්‍රවණය කළාම එයා නොපැවත්මට උරුමකාරයෙක් අයිතිකාරයෙක් වෙනවා එයා මාරාතන් වහන්සේ නමක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා එයා නිසා මේ ශාසනය තවත් වටිනාකමින් ඉහළ යනවා එහෙනම් මේ හැම රසත් තුළම ඒ රසට කෑදරකමක් ඇති වෙනකොට වටිනාකමක් දෙනකොට ඒ රසයට මම විශාල වශයෙන් බැඳෙනකොට දැන් පැවත්මක් ඇති වෙනවා එහෙම රසයට පැවත්මක් තියෙන බව දැනගෙන ඒක ආහාරයට ගත්තාම නොපැවත්ම තුල පවතින නිසා ඒ රසය කියන ධර්මතාවයෙන් නිදාස්සලා එයා ආර්ය ජාතිය ඉපදෙනවා සෑම සිටිවිල්ල තුළම අවබෝධය දැනීම තුළම මේ කියන පැවැත්ම තියෙන බව එයා සිතනකොට ඒ 100ෙන් ඒ පැවැත්ම තියෙන බව දැනගෙන සිතන නිසා එයා නොපැවැත්ම තුලයි මේ සිතන්නේ ඒ නිසා සෑම සිටිවිල්ලක්ම අවෝසි චේතනාවක් අවෝසි කර්මයක් එහෙනම් එයාට කර්ම නැති නිසා ඉපදීමක් නැහැ රාත් වෙලා පිරිනිවන් පානවා එහෙනම් සෝතාපන්න ඵලය දැන් අපට අවබෝධ දවුනා මේක තමයි පුතුජන ලෝකයේ අපි ජීවත් වෙන අවසාන දවස අපගේ සම්පූර්ණ අනාර්ය ජීවිතයේ අවසාන මොහොත හැමෝම ආර්ය ජීවිතයට පත් වෙන්න මේකින සම්මා ප්‍රත්‍යක්ෂ කරන්න මේ ලබාවු මිනිසත් භවයේ මේකින කමඨාන පුරුදු පුහුණු කරලා අසකන දිව නාසයේ සමසිත කියන ආයතන අයම මේ නාම රූප සංඥා සංස්කාරයන් එක පැවැත්ම කරා යන්නේ හැම ගනුදෙනුවක් තුළම පැවැත්ම තියෙනවායි කියලා 100ෙන් දැනගෙන ගනුදෙන කෙරුවාම අපි මේ සෑම පැවැත්මක් තුලින්ම නොපැවැත්මට සමවදිනවා නොපැවැත්මට පත් වෙනවා ඒ තුලින් ඉපදීමෙන් අපි නොඉපදීම කියන තැනට අවිල්ලා රාත්‍රලා පිරිනිවන් පාන ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා එහෙනම් මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා මේ ලබාවු මිනිසත් බවේ රාත්‍රලා පිරිනිවන් පානට මේ අවබෝධයේ දැනුම මේ තුලින් ලබා ගත්තා වූ කමඨාන අපි සියලුම දෙනාගේ මේ ලබාවු මිනිසත් බවේම පිරිනිවීම පිනිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.